අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අවසරයි සැදැහැවත් වාසනාවන්ත මේ පින්නතුන් අද දින මේ සංඝයා යාමේ විහාරස්ථාන රැස්වලා වෙසක් උත්සවයේ නිමිති කරගෙන සිදු කරන ආගමික කටයුතු වලට සහභාගී වීමටයි බලාපොරොත්තු වෙන්නේ. හිමිදිරි පාන්දර සිට පින්නතුන් සීල සමාදාන වැඩසටහන සහභාගී වෙලා සංඝයා යාමේ සිදු කරන සම්බුද්ධ පෝජාමේ පින්කමට අටවිසිය බුද්ධ පූජාමේ පින්කමට සහභාගී වෙලා ආශිර්වාදේ ලබා ගන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් පින්නතුන් දන්නවා අප මේ සමරන්නේ මේ මෙහි මත පහළ වෙච්ච අසිරිමත් සාස්ත්‍රවරයාගේ ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථා සමරන වෙසක් පොන් පොහෝ දිනය. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, උන්වහන්සේගේ සම්බුද්ධත්වය, ඒ වගේම උන්වහන්සේගේ පිරිනිවීම කියන මේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා සම්පූර්ණ කරපු අවස්ථාව සනිටුහන් කරන දිනයයි ඔබත් අදත් මේ සමරන්නේ. ඉතින් ශ්‍රී ලාංකික උරුමයක් තියෙන පින්නතුන් හැටියට ඔබ දන්නා වෙසක් පොහෙ ලං වුණාම අපේ රටේ හිටිය අය කොයි මට්ටමේ හිටියත් ආමු වශයෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රදීපයක් දැල්වලා එතනින් ආරම්භ කරන පින්දහම් මහා පරිමාණයෙන් කිරීම දක්වා විවිධ ආකාරයෙන් අපේ පින්නතුන් මහත් ශ්‍රද්ධාවෙන් සිදු කරනවා. ඉතින් අද ඔබත් අපත් මේ ජීවිතයේ ලෝකේ තාම දුෂ්කර සමයක ලෙඩ දුක් බහුල කාලෙක යුද වාතාවරණ තියෙන නොයෙකුත් ස්වාභාවික අපලෝ උපද්‍රව තියෙන ස්වාභාවික විපත් තියෙන සමයක අපි ජීවත් වෙන්නේ වෙනද වගේ අද අපට ශ්‍රී ලංකාවේදීවත් බුදුරජාණන් වහන්සේ උපදෙච්ච ධම්මදිවවත් මෙවැනි පින්කම් කරන අද පරිසරයක් නැහැ. එවැනි පරිසරයක මෙවැනි රටක ඉන්න ඔබ වහන්සේ වාසනාවන්තයි. ඒ උතුම් සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ වගේ සම්බුද්ධ පූජා පවත්වලා උන්වහන්සේගේ චරිතය ගැන අසා දැනගෙන උන්වහන්සේගේ දහම ගැන අසා දැනගෙන ඒ දහම පිළිපදමින් උන්වහන්සේට පුදන අවස්ථාව. ඉතින් පින්වතුනි හුඟක්ම අවධානයෙන් ශ්‍රද්ධාවෙන් සිහියෙන් මේ පින්කමට සහභාගී වෙන්නට ඕන. මේක අපි විනෝද වෙන්න අපු ගමනක් කියලා හිතන්න එපා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ සමරන අවස්ථාව, උන්වහන්සේ අවසාන වතාවට නෙද්දක පියාගත්තු දිනේ සමරන අවස්ථාව, මේක හුදු විනෝද සමරන අවස්ථාවක් නෙවෙයි. ඉමහත් ශ්‍රද්ධාවෙන් මේ දින අපි ගත කරන්නට ඕන. විශේෂයෙන්ම විහාරස්ථානයේ නමස්කාරයේදී බුදුහාඳුරගේ බුදුගුණ, ධර්මරත්නයේ ගුණ, සංඝරත්නයේ ගුණ සිහිපත් කරලා අද දිනේ නිමාවට පත් වෙන කම්ම මේ පින්කමට සහභාගී වෙලා දැහැම විදියට ධාර්මික සතුටක් ලබාගෙන මෙතනින් නික්මෙන්න හැම දිනෙකම අදිස්ථාන කරගන්න. ඉතින් මේ විහාරස්ථානය ආරම්භ කිරීමේ පටන් මේ දක්වා උදව්පකාර කළ හැම දෙනාමත් අප මේ අනුස්මරණ අවස්ථාවේදී සිහිපත් කරන්නට ඕන. ඉතින් ශ්‍රී ලංකා බුද්ධ ධර්ම සොසයිටි ආරම්භ කිරීමේ පටන් ඒ බීච්ෝටි විහාරස්ථානය ආරම්භ කළා. ඉතින් පටන් ස්ථාන කිහිපයක පවත්වාගෙන ඇවිල්ලා අද මේ තත්ත්වයට එන්නට බොහෝ දිනෙක උදව්පකාර කළා තියෙනවා. යතරින් බොහෝ දිනෙක මිය ගිහිල්ලා ඉන්නවා. ඒ හැම දෙනාටම මේ උතුම් කුසලයේ අපි අනුමෝදන් කරන්නට ඕන. දේවත්වලින්නට අපි ආශිර්වාද කරන්නට ඕන. තවත් දිගාශ්‍රී ලැබලා මේ පින්කම් දෙස බලලයට සතුටට පත් වෙන අවස්ථාව ලැබෙන්න කියලා. යතර මෑත කාලේ බොහෝ දිනෙක උදව්පකාර කළා විහාරස්ථානය වෙනුවෙන්. ඉතින් ස්වාමීන් වහන්සේලා ඍජුවම කෙනෙකුට කියලා දෙයක් ඉල්ලන්නේ නැහැ. මේ පින්තුන් දැකලා හිත පහදවාගෙන ස්වාමීන් වහන්සේ මොකක්ද අවශ්‍ය කියලා අහපු වෙලාවේ තමයි ස්වාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් මේ දේ කෙරෙන්න ඕන කියලා කියන්නේ. ඉතින් මේ පින්තුනේ ගැන හොඳටම දන්නවා. ඉතින් එහෙම උදව් කරපු අය තමයි බොහෝ දිනෙක ඔබ. ඉතින් මෑත කාලේ මේ ඉදිකිරීම නිර්මාණය කරන්න මේ තිමිතේ ස්ථානයේ විහාරස්ථානයක් මට්ටමට වෙනස් කරන්න ලොකු කැපවීමක් මේ ස්වාමීන් වහන්සේලා කළා. උන්වහන්සේලාගේ මඟ පෙන්වීම ලබා දෙන්නට මේ දායක පින්තුන් හැම දිනෙකම ඔබට පුළුවන් උපරිම මට්ටමින් ඔබ උදව්පකාර කළා. මේ පින්කම් දෙස බලලා බොහෝ දිනෙක සතුටු වුණා. ඒ නිසා තව තවත් මේ සතුට දිනු කරගන්න අනිත් අය කරන පින්කනොත් ඔබේ දායකින් කළ පින්කම් සේකිතන සතුටු වෙලා ඒ පින් අනුමෝදන් වෙන්න. ඉතින් විශේෂයෙන් අපේ ධම්මපීති හඳුර සඳහන් කළා ආනන්ද සිනිරත්න මහත්මයා මේ ඉදිරිපත් තියෙන මේ වේදිකාව තනවන්නට ලොකු වේදමක් කළා. ඉතින් මා බලල්ලලා මේක සාමාන්‍ය ඉදිකිරීමක් නෙවෙයි, මේක බුද්ධ පූජාස්සය සලකලා සුවිශේෂ වේදමක් කළා කරපු ඉදිකිරීමක් මේක. ඉතින් ඔබ හැමත් ඒකෙන්ම අනුමෝදන් වෙන්න සතුටු සිතින්. ඒක හුදු විහාරස්ථානයක් කිරීම විතරක් නෙවෙයි, ඒක සම්බුද්ධ පූජාවක් හේතලා ආනන්ද මහත්මයාගේ අනුග්‍රහයෙන් අනිත් අයගේ සහභාගිත්වයෙන් සිදු වූ මේ පින්කම හැම දිනෙක අනුමෝදන් වීමක් වශයෙන් සාදු කියමු. ඒ සියලු පින්කම් මේ මාස 6කට කලින් මිය ගිය දේශනීය සෙනෙවිරත්න ඕනා මහත්මියට අනුමෝදන්ව එතුමියගේ පරලෝක ජීවිතය සුවපත් කරගනිත්වා. ඔබ නමින් මියගේ යම් ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාති උද මේ පින්ින් සුවපත් වෙත්වා කියලා සාදුව කියලා ප්‍රාර්ථනා කරමු. Dear friends in Dhamma, venerable members of the Mahasangha, in this moment we are celebrating the Buddha's great characters, very auspicious events, occasions, the Buddha's birth and his enlightenment and his passing away. This is the Vesak day. On Vesak day, we celebrate the Buddha's qualities and his noble doctrines. When we discuss the Buddha's message, all Buddhist doctrines can be divided into two. One of them is how we succeed in this life, and also how we achieve the enlightenment. Buddha explained the way how we become a blissful life hereafter and how we succeed this immediate life. In the mundane level, with the understanding of the karmic law, Buddha explained the way how we develop our mind to the maximum level. With the understanding of the karmic law, it means whatever we do with intention, physically, verbally or mentally, we will have the same results. When our mind is polluted, the results are negative. When our mind is pure and clean, then our results are fruitful. Those are the things which are meritorious deeds. Buddha has explained three meritorious deeds. As intelligent persons, as wise persons, we can practice three meritorious deeds for the happiness of our mind. What they are? Generosity, virtue, and meditation or loving kindness. When we practice generosity, our mind is happy. We have happy mind when we practice generosity. The second one is that virtue, especially we practice discipline or moral conduct. Especially Buddha emphasized the importance of practicing five precepts. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from intoxicating drinks and drugs, abstaining from lying. These are the qualities that we can practice as virtue or sila. When we have these qualities, we come to the next level, meditation or loving kindness. We contemplate on that, may all beings be well, happy and peaceful. Every moment we can practice this meditation technique, not only as a sitting meditation, but every posture we can practice this meditation technique. Buddha explained the highest meritorious deed in the mundane level, in the samsaric circle, that we can practice is that practicing metta bhavana or loving kindness meditation. If we have practiced these qualities in this life, we are sure that we never fall into hell. This is the real insurance, guarantee that we can achieve in this life. Buddha has pointed out the way how we become a blissful life hereafter. Not only that, Buddha has explained another way how we overcome the suffering completely and how we overcome the samsaric circle completely. For that, we have to practice mindfulness. Buddha says, practicing mindfulness is the only way for the purification of beings. Practicing mindfulness is the only way for the getting rid of suffering. Practicing mindfulness is the only way for the achieving enlightenment. Therefore, living with mindfulness, and also if we can practice three disciplines, virtue, samadhi concentration, and wisdom or insight meditation. This is the way how we can overcome the samsaric circle and also how we can overcome suffering completely. Here, it is very important to understand virtue or moral conduct. In this level, we have to practice moral conduct in the highest level. Buddha says in Karani Metta Sutta, Nachakuddhan Samachare Kinchi, Yena Vinyo Parayubhavadiyyum. We should not do any slight wrong activity which is criticized by the wise. This is the highest virtue or discipline we can practice and we can achieve as wise person according to Buddha's advice. When we have highest discipline, we come to next level. We always train our mind to concentrate in the present moment. We contemplate some positive mental states such as Buddhanusati, Metta Bhavana, Sanghanusati Bhavana, breathing meditation. These are the meditation techniques that we can practice to concentrate our mind. With a concentrated mind, we reflect on the world reality as it is. What is the world reality? The three characteristics: anicca, impermanence, dukkha, suffering, and anatta, selflessness. When mind is concentrated, we reflect on impermanence. Our eye is impermanent, forms are impermanent, eye consciousness is impermanent. Finally, we reflect on that in the present moment, mind consciousness. Our present situation is that mind consciousness, that is also impermanent. The present moment arises and ceases at the moment, it is impermanent. If we have this understanding, we can overcome all the sufferings, physical and mental. This is the way how we succeed this life. With this understanding, finally, we make an unshakable mind that nobody can disturb. Buddha says, if we can make a highest mind with loving kindness among the people, those who are angry, this is the highest skill that we can achieve. And also, if we can make a generous mind among the people, those who are greedy, this is the highest skill. If we can make a wise mind among the people who are ignorant, this is the highest skill that we can practice. Finally, Buddha says, if we are able to make an unshakable mind among the worldly conditions, labha-labha, gain and loss, yasa-yasa, pain and blame, among these eight worldly conditions, if we are able to make an unshakable mind, balanced mind, equal mind, this is the highest quality that we can achieve in this immediate life. Buddha has always encouraged us to become this situation and to overcome suffering from the life. On this very auspicious day, Vesak day, celebrating the Buddha's great character, if we can develop these qualities, actually this is the real success in our life. This is the real way how we can be grateful to the Supreme Buddha, who is our spiritual leader. For that, I wish you all the best. By the power of the Buddha, Dhamma, Sangha, may you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May your all righteous wishes meet with success. By the power of all these meritorious deeds, may we can achieve the final bliss of liberation, the everlasting happiness, Nibbana. Sadhu, sadhu, sadhu.